ದಹನೆ ಮಠ ಆದರೆ ಆದರೆ ಕಿಯನ್ನ ಆಯ ಹೊರರಾಸೆ ಉಬ ಹೇಳಯ ಹೇನಯ ಹಿಂದಿನ ಮಾಗೇನೆ ತು ದಹನೆ ಮಠ ಆದರೆ ಆದರೆ ಕಿಯನ್ನ ಆಯ ಹೊರರಾಸೆ ಜೀವಿತೆ ವೇದನ ಸುಳಗೆ ಪಾವುನ ಆದರೆ ಕದುಲು ಗಂಗಾ ಮಲ್ವರು ಸಾವಕ್ಕುನ ಒಬ ಆಯೆ ಆಯೆ ಆಯೆ ವಿಧಿ ಸಿಹಿನೆ ಸರಸುವ ಸಿಹಿನೆ ಸರಸುವ ಒಬ ಹೇನಯ ಹೇನಯ ಕ್ವೇ ನಿನ್ನ ಮಾಗೇನೆ ತು ದಹನೆ ಮಠ ಆದರೆ ಆದರೆ ಕಿಯನ್ನ ಆಯೆ ಹೊರರಾಸೆ මෙන්න මෙහෙමයි ලෝකේ වටේම කැරකිලා ලස්සනම ලස්සන රතු රෝසමල් පොකුර අරන් ඇවිත් මගේ කෙල්ලගේ ඇස් ඉස්සරහා මම නවතිනවා. ඒ ඇස් දිහා බලාගෙනම කියනවා මගේ ජීවිත මාට බාරයි කියලා. රෑ සඳ වීලා පායලා දෑතේ මාකි තැවටීලා ගමහිනැකිලා ඔබ වසන්තයක් වී ඇවිතින් මාහත සනසලා මුතු සුගන්ධයක් වී මාගේ සිත් පුරා ඉහිරිලා ඔබ හීනයක් හීනයක් වී හිඳින්න මාගේ නැතු දැනේ මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ ಕಂದುಲು ಗಂಗಾ